ස්වත්තනාම ශ්‍රීවාහේ ගුරු සාහෙබ ජී සලෝක සම්ප උදරණ දයාලං ආශ්‍රං ගෝපාල කීර්තනහ නිර්මලං සම්ප සංගේණ නානක පරමේශරහ සන්ත උදරණ දයාලං ආශ්‍රං ගෝපාල කීර්තනහ නිර්මලං සම්ප සංගේන ඕත නානක පරමේශුරහ චන්දන චන්ද නා සර්ද රොත්ත මූල නමිතයි කාම සීතල කිවා ජපන්දඩු හාරේ නාම පෞඩි චරණ කමල කී ඕත උද්දරේ සගල ජාන සෝණ පරතාප ගෝවින්ද නිර්පෝ පයි මාන संत जनास्योपाई संग संत जनास्यो संग पाईया वड्डा पोना पहर हर त्याए हारे जास नित सोना वाहे गुरु जी का खालसा वाहे गुरु जी की फतेह। सलोक संत उदरन दयालं आसरं गोपाल कीर्तन है निर्मलं संत संगेन ओत नानक परमेश्वर है। जैत सरी की वार पौड़ी सतारवी श्लोका नाल